තමුන්නාසලා ඔක්කොම ඉල්ලලා හිටියේ බදුල්ලෙන් අගමැති කෙනෙක් පත් කරගන්න කියලා. මේ තීන්දුව තීරණ ගනිද්දී මම කවලාවත් තනතුරු පස්සේ ගිය කෙනෙක් නෙවෙයි. ඒ නිසා අපි එවැනි කල්පනාවකින් තමයි තීන්දුව අරගෙන මේ පක්ෂයේ සමාදාන කරා. ඒකින්ද මේ අවස්ථාවෙන් අපි ප්‍රයෝජනෙ ගන්න ඕනි. මේ වෙලාවේ පස්සට ගිහිලා ඉඳලා හරියන්නේ නැහැ. හැංගිලා ඉඳලා හරියන්නේ නැහැ. මුගක් අය කිව්වේ මහින්ද රාජපක්ෂ ජනාධිපති මරකෝ දිනන්න බෑ කියලා. ඔන්න දැන් එතුමත් ආවා. ඉතින් දැන් මොකද තියෙන ප්‍රශ්නේ? දැන් ඉතින් තමුන්නාසලා මේ ජයග්‍රහණය සඳහා දායක වෙන්න ඕනි. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙයි. ගෙවල් වලට ඉඳලා බෑ. පාරට බහින්න ඕන, කැන්වසින් යන්න ඕනි. එළඹෙන මැතිවරණය ජයග්‍රහණයක අවශ්‍යයි.